ఉపదేశక వైద్య పరాక్రమ దిశానాయక మహతా విసిని మే జీవితే ది మాదుటు శ్రేష్ఠతమ మనుష్య అపవత్తు అతిగరు మీత్రిగల లుకుస్వామీన్ వహాన్సేయ ఉన్వహాన్సే వ్యక్త ఊహ బహుశ్రుత ఊహ సుపేషల ఊహ మేభవ కౌరుత్ ధనితి నూతన యుగేది బుద్ధ శాసనే నియమ మగడ నవతి యముకల మహాపురుషయ ఉన్వహాన్సేయ మేభవత్ సుపతలయ ఉన్వహాన్సేట నొసలెన మనసాక్ తిబూ భవ కీదెనకు దన్నేదై నొమ నొదనిమి ఉన్వహాన్సే ఆశ్రయ కిరీమే వాసనావ మట లెబునే వసర తునహమారక్ పమనయ మేకాలయ తులది ఉన్వహాన్సే శోకవు హో కంపావు అవస్థావక్ మట దక్నట నొలబిని ఉన్వహాన్సే కోపవు దినయగ్ద నొతిబుని ఉన్వహాన్సే మానేన్ ఆడంబరేన్ పశుకల ఎకద అవస్థావక్వత్ నొవీయ హెమవిటమ గతకలే ఎక సమాన సహల్లువకిని వరక ఉన్వహాన్సే కోట్టే మహరోహలే దడిసే గిలన్వ ప్రతికార గత్సేక ఉన్వహాన్సే కాయికవ కొపమన దుర్వల ఊయే దయత్ శమదమీమట పావిచ్చికరణ భాజనే పవా ఎసవీమట నొహకివియ ఎహెత్ దినకీపయకిన్ మదసూయ లభు ఉన్వహాన్సేట కుడా దర్వకుమేన్ సినాసీమట హెకికమతిబుని సుపుర్దు సహల్లువట నవత పత్తు సేక ఏకాలేది పవా భావనావ గెన ప్రశ్న అసియ ఉంట ఏవా విసదాదీమట ఉత్సుక ఊహ మేయ మట మహత్ ప్రాతిహార్యక్వియ దడివ గిలన్వీ పశువ సంపూర్ణ సుయలద రోగీన్ బహో గణనాక్త దెకగతిమి దెక ఎత్తిమి ఉన్ కాళ్యవన్నే ఇతా బియని ప్రవేశమని శబ్దనగా కథాకిరీమట పవా బియవేతి మీత్రిగల లొకుహాముద్రో మీటవడా బహోసే వినసూహ వరక మగే మేనియంద పియానంద అతులు భావనా కండాయమక్ ఉన్వహాన్సే హమువీమట పెమినియహ మమద ఎహివీమి మే పిరిసే అయ ఉన్వహాన్సేగే నొయక్ ప్రశ్న విచాలహ ఉన్వహాన్సేగే పిలితురిన్ ఇతా పెహదును ఎక్ ఉపాసక మహతెక్ ఉన్వహాన్సే ఇదిరేహి పత్కడే ఎలా ఏ మత బద్ధ పర్యాంకేన్ వాడివియ ఇన్పసు దొహోత్ ముదునే తబాగెన ఉన్వహాన్సేట నమస్కార కరమిన్ మినిత్తు దహాయక పమన వేలావక్ ఉన్వహాన్సేగే గుణకథనే కలేయ ఉన్వహాన్సే దక్నట లెబును ఏ అవస్థావ భావనావ తులిన్ తమంట ఎక్తరా ఉసస్ జ్ఞానయక్ లెబును అవస్థావకట సమకలేయ మే గుణకథనే కరద్దీత్ ఓహు విటక వెవులువేయ విటక కంపావియ విటక ఓహుగే కటహడ దెదరువేయ మే అవస్థావేది అసాసిటి సమదినామ ఎకినెకాట హొరెన్ కదులు పిసిను దక్నట లెబిని ఏత్ లొకుహాముద్రువాన్గే సిత కిసిసేత్ నొసెల్ విని మహాకలుగలక్ మెన్వియ ఏ గుణకథనే గెన వచనేకవత్ నొకియా ఈలంగట కలియుతుకార గెన అసూసేక మెసే ప్రశంసావ ఇదిరియే నొసెల్వెన మనసక్ వినత్ కిసిదాక మా దెక నెత ఉన్వహాన్సేగే విశేష కరుణావట లక్వెమిన్ ఉన్వహాన్సే గెన్మ మౌలిక అధ్యాపనయ హా కర్మస్థాన లెబు ఎక్తరా భిక్షున్వహాన్సే నమక్ పశువ ఉపవేది ఊహ మే అవస్థావేదీత్ మీత్రిగల లొకుహాముదురో కలుగలక్ మెన్ నొసెల్వీ సిటియ ఉన్వహాన్సే పాంశు దేహదార్య కూసేక ప్రతాపవత్ పౌరుషత్వేకి తిబుని ఉన్వహాన్సేట హురువీ తిబునే వమతయ ఉన్వహాన్సేగే రుద్రపీడనే వయస్ అణువకే దీపవా ఎకసియ దహాయ హెత్తావ తరం అడువ్య మే వాయిద్యోరేకు లెస మా విసిన్ కన్నులద నిరీక్షణయాన్య మీత్రిగల లొకుస్వామీన్ వహాన్సే ధర్మేటమ అణువ జీవత్తూసేక రోహలే గతకల స్కాలే దీపవా ధర్మే మెనిహి కల భవత్ ఏనిసా లొకు పహసువక్ ఎతివూ భవత్ మా సమగ పవసా ఎత కాయక దుబలకం వలిన్ పెలును తమ జీవితే అవసాన కాలే దీపవా ఉన్వహాన్సే సియ కుటియహి తనివమ వాసే కల ఉపసంపద నవ్వు వన్ సమగ గతకిరీమ వినయ విరోధి నిసాత్ ఉపసంపద వూ స్వామీన్ వహాన్సేలా నవత్వాగనీమెన్ ఉన్వహాన్సేలాగే భావనావట బాధావన నిసాత్ మెసే తనివమ గతకల భవ సితమి రోహలే పశువు ఉన్వహాన్సేగే అవసాన దినకీపయేది ආමාශයට නලයක් මගින් ආහාර දීමට සිදුවිය. එතත් ඒ නලය දැමීමට මුලදී උන්වහන්සේ විරුද්ධ වූහ. එසේ විරුද්ධ වූයේ උපස්ථායකයන් විකාලයේදී නලය මගින් ආහාර දමනු ඇතැයි සැකකිරීම නිසායයි සිතමි. එතන සිටි වෙනත් භික්ෂූන් වහන්සේලා විකාලයේදී ආහාර දීමට කිසිවෙකුට ඉඩ නොදෙමු යයි සහතික වූ විට නලය දැමීමට උන්වහන්සේ අවසර දුන්සේක. උන්වහන්සේ ඇසුරු කිරීමට ලැබීම මාගේ මහත් භාග්‍යයකි, ප්‍රාර්ථනාවක් සමෘද්ධිමත් වීමකි. උන්වහන්සේ දුටු දින පටන් මාගේ ගමන් මඟ වෙනස් විය, ධර්මයේ දෙසට සිත ගියේය. උන්වහන්සේ අපවත් වූ දින සංසාරයේ මා තනි වූ බවක් හැඟුණේ ඒ නිසායයි සිතමි. මාහිමි දින පොතෙන් ත්‍රිවිධ ශාසනය වැඩූ යෝගී භික්ෂුවකගේ ස්මාරකයේ මෙසේ සඳහන් විය යුතුය. අගනීය නිජමත්තං සාමිසං වාපි සාතං පරිතුලිය පසත්තං සාසනත්තං චිනත්තා තදනු විහිත වායෝ සබ්බ කම්මං දයාවා නිහිත මිතිහ චඤ්ඤා තස්ස භික්කුස්ස බස්මං. ස්වාර්ථයට වඩා උසස් ශාසනාර්ථය ගරුකොට සිදුකිරීමෙන් විඩාපත්ව එයින් සුසුම් හෙලූ යෝගී භික්‍ෂු නමකගේ භස්මාවශේෂය මෙහි ඇත. 1967 නොවැම්බර් පළවෙනි දින මහරුවන නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේහි භාවනා උපදේශක ගොඩ්වින් සාමරත්න මහතා විසිනි. ධර්මය හෙවත් ඇතිසැටිය සදාතනිකව ලොව පවතී. ඒ වූ ධර්මය පැහැදිලිව නිවැරදිව ඍජුව ක්‍රමානුකූලව ඇසෙනුයේ කලාතුරකිනි. එහෙයින්ම එය දුර්ලභ කරුණක්ව ඇත. එම දුර්ලභ භාග්‍ය විසින් ජනිත කරවන ලද කෘතවේදීත්වය මෙය ලිවීමට මා පෙළඹවීය. පූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මේත්‍රිගල ලොකුහාමුදුරුවන් වහන්සේ පිළිබඳව කෙරෙන මෙම අනුස්සතියේදී සිතට නැගෙන මුල්ම සිතුවිල්ල නම් නිස්සරණ වන අසපුවේ අසුනක දෙපා එකිනෙකට සමීපව තබාගෙන ඍජු උඩකයෙන් හා නිසගයෙන්ම සුපිහිටි කරුණාවෙන් සපිරි මදසිනාවකින් යුතුව වැඩ සිටින උන්වහන්සේ පිළිබඳව මැවෙන මානසික චිත්‍රයයි. සදහම් මිතුරු සමුළුවේ ප්‍රධාන අනුශාසක චන්ද්‍රරත්න රත්නාකර මහතා සමග මීත්‍රිගල නිස්සරණ වනයට යාම සහ ලොකුහාමුදුරුවන් වහන්සේ මුලින්ම හමුවීම පිළිබඳ සිතුවිලි මෙසේ පෙළ ගැසෙයි. උන්වහන්සේ කම්මට්ටානාචාර්යහ. ත්‍රිපිටක ධර්මය හා ත්‍රිපිටක සාහිත්‍ය පිළිබඳ විශාරද වෙති. ආරණ්‍ය වාසීයහ. එම තුද නොව ගරු කටයුතු කටකුරුන්දේ ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ ගුරුවරයානෝය. එම නිසා උන්වහන්සේ සමග කතා කිරීම වෙතට සමීප වීම දුෂ්කර වනු ඇත. ගෞරව සම්ප්‍රයුක්ත බවක් මෙන්ම අපෙන් කවරක් අසාවිදයි බියමුසු බවක්ද සිතේ විය. එනමුද උන්වහන්සේ සමීපයේදී ජනිත වූයේ ඉතාම දිගු කලක් ඇසුරු කළ පැරණි මිතුරෙකු හමු වූ විට සිතෙහි ඇතිවන සතුටය. එහිදී භාවනාව පිළිබඳව පිළිසඳරක යෙදුණු උන්වහන්සේ තමන් වහන්සේ විසින් රචිත සමත විදර්ශනා භාවනා මාර්ගය නැමැති පොත අපට තිළින කළහ. මෙම ග්‍රන්ථය නිල්ලබ භාවනා මධ්‍යස්ථානය විසින් නැවත මුද්‍රණය කරන ලදී. ඉන් අනතුරුව මීත්‍රිගල නිස්සරණ වනය සහ නිල්ලබ භාවනා මධ්‍යස්ථානය අතර සමීප සම්බන්ධතාවක් ගොඩනැංවීමට පුරෝගාමී වූයේ කලක් නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේ උපදේශකතුමෙකු ලෙස සිට දැන් මීත්‍රිගල නිස්සරණ වනයේ පැවිදිව සිටින පූජ්‍ය උඩීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේය. නිල්ලබ භාවනා මධ්‍යස්ථානයේ සමහර යෝගීන් ලොකුහාමුදුරුවන් වහන්සේගෙන් උපදෙස් ලබා ගැනීමට යොමු කරවීමේ සිරිත එහි ප්‍රතිඵලයකි. දේශනා කරනුයේ ගුරුවරයාය, සවන් දෙන්නේ ශිෂ්‍යයාය යන සම්ප්‍රදායික ලක්ෂණයේ ඉක්ම වූ ස්වභාවයක් ලොකුහාමුදුරුවන් වහන්සේ වෙතින් දැකගත හැකි විය. භාවනානුයෝගීන් තම අත්දැකීම් සහ ගැටලු වාක්‍ය ලෙසින් ඡේද ලෙසින් හා සටහන් ලෙසින් ඉදිරිපත් කිරීමේදී දැඩි ඕනෑකමකින් මෙන්ම ගැඹුරු නිහඬතාවකින් උන්වහන්සේ ඒවාට සවන් දෙන්නේ කුඩා දරුවෙකු රසවත් කතාන්තරයකට සවන් දෙන අයුරිනි. භාවනානු යෝගියාට දුරාවබෝධ තැන් උන්වහන්සේට අතැඹුලක්සේ සුභාවබෝධ බැවින් කරුණාවෙන් යුතුව සැනකින් පිළිතුරු දෙති. ඒවා කෙටිය, සරලය, පැහැදිලිය. අද ලංකාවේ භාවනා ක්‍රම කීපයක්ම ප්‍රචලිතව ඇති අතර ඒවා පිළිබඳ විශේෂඥ වූ භාවනා මධ්‍යස්ථාන රාශියක්ද ක්‍රියාත්මක වෙමින් පවතී. මේවායේ බහුල වශයෙන් දක්නට ලැබෙන ස්වභාවයක් නම් සියලු දෙනාටම එකම භාවනා ක්‍රමයක් නිර්දේශ කිරීමය. මෙවන් අවධියක එක් එක් පුද්ගලයාගේ මානසික තත්ත්වය තේරුම්ගෙන ඒ ඒ පුද්ගලයාට සුදුසු කමටහන දීමෙන් මාහිමිපාණන් වහන්සේගේ ප්‍රඥා මහිමය සහ අධ්‍යක්ීම් සමුදාය පැහැදිලිව පෙනේ. කවර කමටහනක් නිර්දේශ කළද පොදුවේ දෙන උපදෙස් අතර 1. තමා සමග ද්වේෂයකින් තොරව මිත්‍රත්වයකින් භාවනාව පුහුණු කරන ලෙසද 2. වාඩි වී භාවනා කිරීමේදී විශේෂ තත්වයක් ආරූඪ කර නොගෙන සමබර උත්සාහයක යෙදෙන ලෙසද පැවසීම ප්‍රායෝගිකව වෙසසින් වැදගත්ය. තම විමුක්ති මාර්ගය සොයා ගැනීමේදී ත්‍රිපිටක සහ අටුවා දහම් ගුරු කොටගෙන ඉන් ඵල ලබාගත් ලොකු හාමුදුරුවන් වහන්සේ උපදෙස් දෙන විටද මූලාශ්‍රයන්ගෙන් කරුණු ඉදිරිපත් කරනමුත් ත්‍රිපිටක සහ අටුවා පිළිබඳ තම විශාරද දැනුම බරක් නොකරගෙන එයද ඉක්මවා යමින් පොතපතෙහි දැනුම කෙරෙහි පවා උපේක්ෂා සහගත වීමට තරම් විවෘත භාවයකින් සමන්විත වූ බැව් නිස්සරණ වනයේදී කෙරුණු ත්‍රිපිටකගත කරුණු සහ ඒවාට ලියු අටුවා අරඹයා පූජ්‍ය ඥානානන්ද ස්වාමීන් වහන්සේගේ ඥාන දස්සනික විග්‍රහය වූ නිවන දෙසුම් පෙළ පැවැත්වීමට ඇරයුම් කිරීමෙන්ම පැහැදිලි වෙයි. ලොකු හාමුදුරුවන් වහන්සේ භාවනා යෝගීන්ට නිතරම දුන් අවවාදයක් වූයේ බුදුරජාණන් වහන්සේගේ අවසාන අවවාදය වූ සියල්ල විනාශ වන ස්වභාවයෙන් යුක්තය, කලයුත්තෙහි වහ වහා යෙදෙන්න යන්නේ. මේ බුදුරජාණන් වහන්සේ නිතර නිතර භික්ෂූන් වහන්සේලාට මතක් කළ බැව් පවසන ලොකු හාමුදුරුවන් වහන්සේ එසේ නිරන්තරයෙන්ම සිහිපත් කිරීමට හේතුව මෙය වහ වහා අමතක වීම යයිද දක්වති. එම නිසා මාතර ශ්‍රී ඥානාරාම ලොකු හාමුදුරුවන් වහන්සේට කළ හැකි ඉහළම පිදුම නම් බුදුන් වහන්සේගේ අවසාන අවදන යලි යලිත් සිහිපත් කිරීම සහ ඒ අනුව කටයුතු කිරීමය. මාහිමි දිනපොතෙන් පුද්ගලයෙකුගෙන් ගත යුතු ප්‍රයෝජනයෝ කීප අතකින් ඉදිරිපත් වෙති. එහෙත් මා අදහස් කරන්නේ ඇත්ත වශයෙන් පුද්ගලයාට සැනසෙල්ලක් සලසා දීමටය. මා බලාපොරොත්තු වන තරමින් ඔහුට මගෙන් ප්‍රයෝජනයක් ගැනීමට නොහැකි වනු දැනේ. දැනෙන හැම විටම මම සංවේගයට පත්වෙමි. අනාගතයේ හෝ මොහුට යහපතක් සලසමි යන හැඟීම දිගට පවතී. 1970 හත්වෙනි මාස 10 දිනෙන් වෛද්‍ය මයුරා කුලතුංග මහත්මිය විසිනි. බුදුදහමේ හරය කුමක්ද යන්න ගැන අල්ප මාත්‍ර වූද වැටහීමක් නොතිබුණු අවධියක දම්සක් පැවතුම් සූත්‍රය ගැන කරුණු ස්වල්පයක් යම්තම් තේරුම් ගැනීමෙන් ගෝර භයංකාර සසරින් එතර වී යා හැකි ෂේම භූමියක් ඇති බව පිළිගැනීම නිසා දහම් මගට අවතීර්ණ වීමි. එහෙත් සුදුසු ගුරු උපදෙස් ලබා ගැනීමට නොහැකිව මංමුලා වෙමින් අසරණව සිටි මට සප්ත විසුද්ධිය හා විදර්ශනා ඥාන නැමැති ග්‍රන්ථය කියවීමට ලැබුණි. එතෙක් ආරම්භ කර තිබූ ගමන් මගෙහි තවදුරටත් ඉදිරියට යාමට අවශ්‍ය අත්වැල ලබා ගැනීමට සුදුසු කර්මස්ථානාචාර්යවරයන් වහන්සේ මහෝපාද්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ බව එයින් මට ප්‍රත්‍යක්ෂ විය. කෙසේ හෝ උන්වහන්සේ මුණගැසිය යුතුයයි ඇතිකරගත් දැඩි අපේක්ෂාව ඉටුකර ගැනීමේ භාග්‍ය කල් නොයවාම උදා විය. මුණගැසුණු පළමුවන අවස්ථාවේම උන්වහන්සේ මට දෘශ්‍යමාන වූයේ පුළුල් ගැඹුරු ධර්ම ඥානයකින්ද, ජීවිතය හා ලෝකය පිළිබඳ අත්දැකීම් රාශියකින්ද ගම්බීර තේජාන්විත නමුත් තැන්පත් පෙනුමකින්ද උසස් පෞරුෂයකින්ද නිහතමානී මුදුමොලොක් පරාර්ථය සඳහාම යොමු වූ කාරුණික හදවතකින්ද යුත් වචනය පරිසමාර්ථයෙන්ම පිදීම ලැබීමට සුදුසු දුර්ලභ ගණයේ සඟරුවනක් ලෙසටය. පෙළමින් සිටි දුස්සාධ්‍ය රෝගය සුවකර ගැනීමට සුදුසුම වෙද ඇදුරාණන් නිරායාසයෙන්ම මුණගැසුනාහයි යන විශ්වාසය තහවුරු වුණේ බැහැතුඩු පළමු අවස්ථාවේම උන්වහන්සේ දැක් වූ ප්‍රතිචාරයත් රෝගය කුමක්ද යන්න හඳුනා ගැනීමට උන්වහන්සේ වෙත එතරම් රෝග ලක්ෂණ ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බව තේරුම් ගැනීමත් පදනම් කොටගෙනයි. අවුරුදු 4-5ක් පමණ කාලය තුළ උන්වහන්සේ ඇසුරු කිරීමට ලැබීම භාග්‍යයක් ලෙස නිරන්තරයෙන් සැලකීමට තවත් හේතුවක් වූයේ පරසිද්ධාන්නා නුවණක් මාහිමිපාණන් වහන්සේ සතුව ඇතැයි යන විශ්වාසය අවස්ථා කීපයක් නිසා මා තුළ ගොඩනැගීමයි. ත්‍රිපිටකයේ සඳහන් ගැඹුරු ධර්ම ගැටලුවක් වේවා, සමත විදර්ශනා භාවනාවට අදාළ ගැටලුවක් වේවා, උන්වහන්සේ සතු ත්‍රිපිටකය පිළිබඳ පුළුල් දැනුමෙනුත්, භාවනා පිළිබඳ උසස් අධ්‍යක්ීම් ඇසුරෙනුත් සරල බසින් ලිහා විසඳා දෙන්නේ කන්දක් යයි සිතා ඉදිරිපත් කළ ගැටලුව කෙන්දක් බවට පත් කරවමිනි. බුදුරජාණන් වහන්සේ වදාළ ශාසනය පවතින්නේ මුළුමනින්ම කල්යාණ මිත්‍රත්වයේ උඩයි යන ප්‍රකාශය සනාථ කර ගැනීමට මේ යුගයේ දැක්විය හැකි උසස්ම නිදසුනකි අප මාහිමිපාණන් වහන්සේ. භාග්‍යවතුන් වහන්ස, මට මෙවැනි අදහසක් නැත්නම් ගැටලුවක් පහළ වුණා, එය විසඳා දෙනු මැනව කියා යම් කෙනෙකු එදා ජේතවනාරාමයට ඇතුළු වී බුදුපියාණන් දෙපා මුල වැඳ වැටී තම අපේක්ෂාවන් සපුරා ගත්තේ යම්සේද, එසේම අදත් එවන් අදහසක් ගැටලුවක් විසඳා ගැනීමට අවශ්‍ය වූ පින්වතෙකුට මීත්‍රිගල නිස්සරණ වනයට ඇතුල් වී මාහිමිපාණන් දෙපා මුල වැඳ වැටී තමාගේ අවශ්‍යතාව ඉටුකර ගැනීමට අවස්ථාව උදා වී තිබුණේ බුද්ධ කාලය සිහියට නගවමනි. දහම් පිපාසය සංසිඳුවා ගැනීමට මාහිමිපාණන් වෙත ලං වූ ගිහි පින්වතුන්ට පිහිටවීමට දැක් වූ අසීමිත උනන්දුව තුළින් ප්‍රකාශයට පත් වූයේ එතුමාගේ කරුණා මෛත්‍රිය ගුණයන්ය. ඒ අයගේ ධර්මාවබෝධයේ ප්‍රගතිය දකින විට ප්‍රකාශයට පත් වූයේ එතුමාගේ මුදිතා ගුණයයි. මාහිමිපාණන්ගේ පිහිට සොයා පැමිණ කාහට වුවත් ඉවසීමෙන් සවන් දීමෙන් හා උනන්දු කරවීම ආදියෙන් ප්‍රකාශයට පත් වූයේ එතුමා සතු වූ උපේක්ෂා ගුණයයි. ඒ සියල්ල තුළින් ප්‍රකට වූ එක් කරුණක් නම් ගිහි පැවිදි භේදයකින් තොරව නිවැරදි වෑයමක යෙදී සිටින කාහට වුවත් ධර්ම දායාදය පිරිනැමීම පිණිස නිතරම පරාර්ථය යොමු වූ කල්යාණ මිත්‍රත්වයක් උන්වහන්සේ තුළ විද්‍යාමාන වූ වගයි. විවෘත භාවය මාහිමිපාණන් වහන්සේ තුළ වූ සුවිශේෂී ලක්ෂණයකි. ගිහි පින්වතුන්ට වුවත් තමන් අද්දුටු අනුභූතීන් කිසිම පැකිලීමකින් තොරව ඉදිරිපත් කිරීමට තරම් විශ්වාසයක් ඒ අයගේ సంతානෙහි ගොඩනැගීමේ හැකියාව උන්වහන්සේ සතුව තිබිනි. එවන් අවස්ථාවලදී උන්වහන්සේ දැක් වූ ප්‍රතිචාරය ඒ පින්වතුන් හට මහත් දිරිගැන්වීමක් විය. ඒ තුලින් මාහිමිපාණන් වහන්සේද සතුටක් භුක්ති විඳේ. දඟකාරකම් තුලින් වුවත් කුසලතාවන් විදහාපාන තම කුඩා දරුවන්ගේ සුරතල් බලමින් ප්‍රීතිවන සෙනෙහබර පියකු ලෙසටයි. ඒ විවෘතභාවය නිසාම උන්වහන්සේගේ දෙපා මුල වැතිරි ධර්ම සාකච්ඡාවකට හෝ සංවාදයකට සහභාගි වන හැම අවස්ථාවකදීම ඒ පින්වතුන් තුළ උන්වහන්සේ කෙරෙහි ජනිත වූයේ ඉමහත් ගෞරවයකින් ඔප්නැං වූ ලෙන්ගතුකමකි. මේ කරුණු නිසාම මාහිමිපාණන් වහන්සේ හැඳින්විය හැක්කේ දුර්ලභ ගණයේ සංඝ පීතෘවරයෙකු ලෙසටයි. පිහිට සොයා පැමිණි පින්වතුන්ට අවශ්‍ය උපදෙස් පියවරින් පියවර දෙමින් කරුණාවෙන් මෛත්‍රියෙන් ඔවුන් දහම් මගෙහි ඉදිරියට ගෙන යාමට මාහිමිපාණන් වහන්සේ අතදුන් ආකාරයේත් වැටි වැටි නැගිටින්නටත් ඇවිදින්නටත් උත්සාහ කරන තම කුඩා දරුවාට අත දෙමින් පිහිටවන මෑණී කෙනෙකුන් තුලවන මාතෘ ස්නේහයත් වෙනසක් මම නුදුටුමි. සීග්‍රයෙන් ලියලන අවිද්‍යාව නිසා සාසනික පරිහානියක් සිදුවන මේ යුගයේ බුදුරජාණන් වහන්සේ විසින් ලොවට හෙලිපෙහෙලි කොට වදාරන ලද දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය පිරිසිදුව පැහැදිලිව ක්‍රමවත්ව සංක්ෂිප්තව නිවන යන මාතෘකාව යොදාගෙන දේශනා මාලාවක් ඉදිරිපත් කිරීමට මාහිමිපාණන් විසින් පූජ්‍ය කටුකුරුන්දේ ඥානාන්ද හිමිපාණන්ට කරන ලද ආරාධනය අපවත් වී වදාළ මාහිමිපාණන් වහන්සේගේ අවසන් කාලයේ බුද්ධ ශ්‍රාවකයෙකු වශයෙන් විශාල වගකීමක් ඉටු කිරීමේ චේතනාවෙන් සිදු කරන ලද වචනයේ පරිසමාප්තයෙන්ම මහා පරිමාණයේ ශාසනික සේවයක් බව ඒ දේශනාවලින් ප්‍රයෝජන ගන්නට උත්සාහ කරන කාහට වුවත් පැහැදිලි වනු ඇත. අවසාන වශයෙන් මාහිමිපාණන්ගේ අපවත් වීම තෙක් අවසාන වර්ෂ කීපය ගැන මට ඇති වූ කුතුහලයක්ද හෙළි කිරීමට මම කැමැත්තෙමි. මා විමසිලිමත් වූ එක් කරුණක් නම් අසීමිත අපහසුතාවෙන් විඳ දරා ගැනීමෙන් ජරාවට යමින් නොකඩව බිඳ වැටෙමින් පවතින තම ශාරීරිය දිගින් දිගටම රැකගැනීමේ පරිශ්‍රමය උන්වහන්සේගේ අපේක්ෂාවක්ද නොයසේනම් ඒ උන්වහන්සේ කිට්ටුවෙන් ඇසුරු කළ හිතෛෂී ගිහි පැවිදි ශ්‍රාවක පිරිසගේ අපේක්ෂාවක්ද යන්නයි. මේ කුතුහලය निराකරණය කර ගැනීමට මම මාහිමිපාණන් වහන්සේගේ අවසන් කාලයේහි උපස්ථානය සඳහා කැප වී සිටි පූජ්‍ය ධම්මජීව ස්වාමීන් වහන්සේගෙන් විමසුවෙමි. මාහිමිපාණන් වහන්සේ ජීවත් කර ගැනීමේ දැඩි උනන්දුවක් දැක් වූ ගිහි පැවිදි ශ්‍රාවක පිරිසට කැමති දෙයක් කරගන්නට ඉඩදී උන්වහන්සේ තම ශරීරය අතහැර සිටි බව පූජ්‍ය ධම්මජීව හිමියන්ගෙන් ලැබුණු පිළිතුර විය. මාහිමිපාණෝ යථාර්ථය වටහාගෙන අන්‍යයන්ටද වටහා දෙන්න උත්සාහ කළා පමණක් නොව ඒ යථාර්ථය තුළ ජීවත් වූ බව ආදර්ශයෙන්ම ලෝකයාට විදහා දැක්වූහ. උතුම් ශාසනික සේවයකට මුළු ජීවිතයම කැප කළ මාහිමිපාණන් වහන්සේගේ ගුණ සමුදාය අසීමිතය. ඉන් බිඳක් ඉදිරිපත් කිරීමට මා මේ ප්‍රයත්නය ගත්තේ අල්පමාත්‍ර හෝ ධර්මාවබෝධයක් මා ලැබුවා නම් ඒ තුළින් අල්පමාත්‍ර නමුදු සැනසීමක් මගේ ජීවිතයට එක් වුණා නම් ඒ සඳහා මට වචනයෙන් ප්‍රකාශ කිරීමට නොහැකි පිහිටක් ලබා දුන් ඒ මාහිමිපාණන් වහන්සේ කෙරෙහි වූ ඉමාත් භක්ති ප්‍රණාමය හුදකිරීමේ අදහස් පෙරදරි කොටගෙනයි. අපවත් වී වදාළ මහෝපාද්‍ය පණ්ඩිත මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේට අමා මහ නිවන් සුවාත් වේවා. මාහිමි දිනපොතෙන් පැරණි යුගතුන්ගේ යෙදුම් විවේචනයට යාමට බියපත් වන්නේ කෘතගුණ සැලකීමෙන් ගුණවතුන් කෙරෙහි පවත්නා සම්භාවනා අදහසින්ම නොවේ. එහි පටන් ගැන්ම නොදත් බවේ දැඩි හැඟීමයි. ඇතැම්හු වරද දැක දැක එය වසා තැබීමට විවිධ හේතුන් ඉදිරිපත් කරති. වරද වශයෙන් පෙන්නාලීම ආධුනිකයනට කරන ලොකුම අනුග්‍රහයයි. 1978 මැයි මස 4 වන දින විශ්‍රාමික විදුහල්පති D.B. රාජගුරු මහතා විසිනි. පොතපත ඇසුරු කොටගෙන විපස්සනා භාවනාව කරගෙන ගිය මම එක්තරා ගැටලුවකට මුහුණ පෑවෙමි. මා භාවනා මගෙහි අතරමංව සිටිනා වග පැහැදිලිව හැඟුණි. මෙහිදී මගේ කලන මිතුරන්ගේ උපදෙස් පරිදි කමටහන් ඇදුරු උතුමෙකු හමු වී උපදෙස් ලබා ගැනීමට තීරණය කරගතිමි. ඒ අනුව සිල් සුවඳින් ඔදවත් වූ නිසසල බැවින් හද බැදගන්නා වූ මේතිරිගල නිස්සරණ වනසෙනසුන වෙත එක් රී දිනයක පිය නැගුවෙමි. මට ලැබී තිබුණු අවසරය පරිදි අතිපූජ්‍ය ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ කුටියට පිවිසියෙමි. උන්වහන්සේ නොඋස් නොමිටි ආසනයක වැඩ උන්සේක. උන්වහන්සේගේ හදපිරි කරුණාගුණ මහිමය ඔබගේ දිදුලන නෙත් සඟලින්ද පිරිපුන් සිනාමුසු මුව මඩලින්ද විනිවිද දුටියෙමි. උන්වහන්සේගේ සුවච සිසුවර හිමි නමක්ද ඒ අසල පල්ලංක ආසනයෙහි බැතිමත් ඉරියව්වෙන් සංසුන්ව වැඩහුන්හ. මමද පසග පිහිටුවා වැඳ අවසරය ලබාගෙන පල්ලංක ආසනයෙහි හිඳගතිමි. ඉතා කෙටි පිළිසඳරකින් පසුව මාහිමිපාණන් වහන්සේ මගේ භාවනා පිළිවෙත විමසුසේක. මම මගේ පුවත ඉතා ලුහුඩින් සලකර සිටියමි. මාහිමිපාණෝ ඉමහත් කරුණාවෙන්ද ඉවසීමෙන්ද යුතුව මට ඇහුම්කම් දුන්හ. අනතුරුව මගේ ගැටලුව විසඳා දෙමින් මට උපදෙස් වදාළහ. එක්පිති අපාතර මෙසේ කතා සල්ලාපයක් විය. හොඳයි, වෙනත් ගැටලු මොනවාවත් අහන්න තිබෙනවාද? එහෙමයි ස්වාමීනි, තව කාරණයක් විසඳා ගැනීමට තිබෙනවා. කිසියම් සදහැතියෙක් නිවැරදි විපස්සනා භාවනාව සපුරා ගතහොත් මේ ජීවිත කාලය තුලදීම ඔහුට නිවන් දැකිය හැකි වේද ස්වාමීනි? ඒකට එකෙල්ලේම ඔව් පුළුවනි කියා පිළිතුරු දෙන්නට ඕනෑ. හැබැයි නිකම් පැතූ පමණකින් නිවන් ලැබෙන්නේ නැහැ. ඒකට හොඳට මහන්සි වෙන්න ඕනෑ. මනා සිහිනුවනකින් විපස්සනා භාවනාව කරගන්න ඕනෑ. උපනිස්සය සම්පatti නමින් හැඳින්වෙන හේතු සම්පත්තියත් පිරී තිබෙනවා නම් මේ ජීවිතයේ කාලයේදීම නිවන් ලබා ගන්නට පුළුවනි. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ස්වාමීනි, ඒ අන්දමට මේ ගිහි තත්වයේම ඉඳගෙන විපස්සනා භාවනාව මගින් නිවන් ද ලබා ගැනීමට පුළුවන් වේද? එසේ නොමැතිනම් පැවිදි විය යුතුමද? පැවිදි වීමත් බොහොම හොඳයි. නමුත් විපස්සනා භාවනාව හරිහැටියට කරගතොත් උපනිස්සය සම්පත්තියක් තියෙනවා නම් ගිහි, පැවිදි, ගෑනු, පිරිමි ආදී කිසිම ભેදයක් නැතිව ඕනෑම කෙනෙකුට මේ ජීවිත කාලය තුලදීම නිවන් දැකීමට පුළුවනි. එහෙමයි ස්වාමීනි, සාදු සාදු සාදු. මට අවසරයි. කුටියෙන් නික්ම පෙත් මගට පිවිසියමි. කුටියෙන් නික්මී පෙත් මගට පිවිසියමි. මාගේ හදවත ඉමහත් සොම්නසින් පිරී ඉතිරියයි. අමුතු ජීවයක් ලැබුණාසේ මට දැනේ. මා මෙතෙක් වෙලා සිටියේ කොතනකද? එදා සම්බුදු පියාණන් වහන්සේ දේවරම් වෙහෙරෙහි වැඩවසමින් සදහවත් යෝගී පිරිසට කමඨහන් දී වදාළ සැටි මාගේ සිහියට නැගියේයි. මාහිමිපාණන් වහන්සේද අනුබිදු හිමි කෙනෙකු වන්සේක්මය. උන්වහන්සේ තියුණු ප්‍රඥාවෙන් මාගේ සිත තතු ලෙසින්ම දැක එයට අනුකූල වනසේ කමඨහන් දී වදාළසේක. මෙතන සිට අවුරුදු 3ක පමණ කාලය තුලදී අවුරුද්දකට දෙතුන් වරක් බැගින් මාහිමිපාණන් වහන්සේ බැහැ දැක කමඨහන් උපදෙස් ලබා ගතිමි. ඒ සෑම විටකදීම දයාබර පියාණන් කෙනෙකු හමුවේදී මෙන් ඉමහත් නිරාමිස සුවයක් මාහට දැනිනි. මා වෙසසින් යම් කිසිවක් කියන්නට සැරසෙන විට උන්වහන්සේම එය වදාරනසේක. උන්වහන්සේගේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සදහම් ගුණයන්ගෙන් සපිරුණු සුපිරිසිදු හදවත සපුරා පහළවන තියුණු ප්‍රඥාලෝකයෙන් මාගේ සිත තතු පරිදි දන්නාසේක්යයි මට හැඟුණේ. එක් දිනක මාහිමිපාණන් වහන්සේ මෙසේ වදාළහ. දැන් මට ටිකක් සනීප මදි. සෙම් කෝපයක් මතුවෙලා බෙහෙත් කසායක් බොනවා. මේ ස්කන්ධයන් තියෙන තාක් කල් ඕවා එකින් එක එනවා. එහෙම ආපු ආවේ ඕවා ගැන වැඩි හිතන්න ඕනේ නැහැ. ශාසනය වෙනුවෙන් කරන්න තියෙන සේවය පුළුවන් තරම් හොඳට ඉටු කරන්න ඕනේ. මේ වගේ මෙහාට එන යෝගී පිරිසට නිවන් මඟ සාදා ගැනීමට උපකාර වෙන්න ඕනේ. සම්මා සම්බුදු රදුන්ගේ අමිල සිරිත අනුගමනය කරමින් සසුන් කෙත බබලවන මිනිරුවණක් වැනි වූ ඔබ වහන්සේ කායික වූද මානසික වූද සුවය නොතකා හුදෙක් යෝගාවචරයන්ගේ යහපත උදෙසා දිවාරය දෙකෙහිම සේවය කරමින් මුළු ජීවිත කාලයම බුදු සසුන වෙනුවෙන් කැප කළසේක. උන්වහන්සේගේ නුවණින් දහස් ගණන් යෝගාවචර සදහැතියන්ගේ හේතු සම්පත් දැකබලා ඔවුනවුන් හට උචිතවන පරිදි කමඨහන් දී වදාලේ ඉමහත් දයාවකින්මය. එබඳු මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගෙන් මටද භාවනා කමඨහන් ලබා ගැනීමට මඟ පෑදුනේ මගේ පෙර වාසනා මහිමයකින්මය. ඔබ වහන්සේ තෙවලා බුදුදහම අතඹුලක්සේ දක්නා තියුණු නුවණින් සැපයූ සප්ත විසුද්ධිය හා විදර්ශනා ඥාන, සමත විදර්ශනා භාවනා මාර්ගය, සත් අනුපස්සනා ආදී භාවනා ග්‍රන්ථ හදාරණ යෝගාවචරයා දකින්නේ ඔබ වහන්සේ සදා ජීවමානව වැඩවෙසමින් සානුකම්පිකව භාවනා කමටහන් වදාරණ සේමය. ඒ තරමටම එම පොත් පෙළ යෝගියාගේ හදවතට සමීපව පවතී. සුපිරිසුදු සිල් සුවඳෙන්ද, පරිණත ප්‍රඥා බලයෙන්ද, පිරිපුන් තපෝගුණයෙන්ද සපිරුණු කර්මස්ථානාචාර්ය මහෝපාද්‍ය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ කෙරෙන් සිව් කෙලසුන් නසා බව, භවදුකෙන් මිදුණු රහතන් වහන්සේ කෙනෙකුගේ හේතු සම්පත් මම දුටුවෙමි. සම්මා සම්බුදු සසුනට අපරිමිත සේවයක් සිදු කළ අපවත් වී වදාළ ඒ මාහිමිපාණන් වහන්සේ අමා මහ නිවන් සුවෙහි සැනසුම ලබන සේක්වා. මීත්‍රිගල සත් මෙත් හිත් හවුලේ ගරු සභාපති පී හපුතන්ත්‍රි මහතා විසිනි. බුදු දහමෙහි එළිය නම් දිවියට වැටනු මිනිසෙකු හට හෝ ගැහැණියක් හට බුදුන් වහන්සේද, උන්වහන්සේ දෙසූ සදහමද, උන්වහන්සේ ගත් මග යන මගඵල නෙලාගත් භික්‍ෂූන් වහන්සේද යන තෙරුවන හැර අන්රුවනක් මෙදියත නම් නැත. එලෙස අතියුතුම් වූ තෙරුවනෙහි පිහිට හා සරණ නොමැතිව සසරෙන් එතර විය නොහැකි බව අපට පැහැදිලිව තේරුම් ගත හැකි වූයේ අපවත් වූ මීත්‍රිගල ලොකු හාමුදුරුවන් වහන්සේ ඇසුරෙනි. පසුගිය සියවස් 4-5 කාලයක් තුළ සිංහලය නම් වූ දේශයේද සමගින් නිවරදි වූත් නිර්මල වූත් උතුම් බුදු දහම වැනසී ගිය පසු දැන් නෂ්ටාවශේෂව ඇත්තේ සිංහලයන් නොව ලාංකිකයන් රැසක්ද සමගින් හුදු ආගමක් වූත් පාසල් විෂයක් වූත් බුද්ධ ආගමක් පමණි. ඒ බුද්ධ ආගම තුළ සසරින් ගැලවීම ගැන හෝ එසේ සසරින් ගැලවීමේ උතුම් උත්සාහය සඳහා තෙරුවනෙහි සරණ පිහිට කර ගැනීම ගැන හෝ උගන්වේ. දුලබ නිවරදි නිර්මල බුදුදහම සොයා බෙහෙවින් වෙනස් ගමනක් යා යුතු බව අපට පැහැදිලි වූයේ ලොකු හාමුදුරුවන් වහන්සේ නිසාය. උන්වහන්සේ ඇසුරට වැටෙන දෙක් අපි තෙරුවන් සරණ යන වැකි ගිරවුන්සේ කටපාඩමින් කීවෙමු. එහෙත් උන්වහන්සේගේ ඇසුරෙන් පසු අපි මුළු හිතින් බුදුරජාණන් වහන්සේ සරණ ගියෙමු, සදහම සරණ ගියෙමු. එමෙන්ම උන්වහන්සේගේ දෙපා මුල වැටි සඟරුවන සරණ ගියෙමු. තමන් වහන්සේගේ දෙපා මුල වැටි පසක පිහිටුවා වැඳ සිටි සදහැතියනට උන්වහන්සේ පිරිනැමු උතුම් වූ සදහම් රසය මිහිපිට වෙනත් ජීවමාන මිනිස්යෙකු වෙතින් බලාපොරොත්තු විය හැක්කක් දැයි සැක සහිතය. ලොකු හාමුදුරුවන් වහන්සේ සමග බුදුමග යන්නට පෙළ ගැසුණු අප හිතවතුන් හිතවතියන්ගේ ගිහි ජීවිතවල දහසක් කම්කටොළු දෙස නිවැරදිව බලා නිවැරදි විසඳුම් දෙන්නට කරුණාබර පියාණන් කෙනෙකුසේ උන්වහන්සේ උනන්දු වූසේක. පටසිවුරු පහස, මහා සුවසැප යුත් සේනාසන, වේල් ගණන් රස මසවුලු බොජුන්, ගරුගාම්බීර තනතුරු, පදවි ආදී සියල්ල පිළිකෙව් කර ඒවායින් දුරින් දුරටම ඈත් වූ උන්වහන්සේගේ ජීවිතයෙන් නිරතුරුව විහිදුනේ අල්පේච්ඡතාවේ ගුණසුවඳය. අපගෙන් ලබා ගන්නට කිසිදු පිරිකරක් පඳුරක් උන්වහන්සේට නොවිනි. එහෙත් අප වෙත පිරිනමන්නට උන්වහන්සේ සතුව උතුම් වූ නිමල සදහම විනි. ඒ උතුම් වූ සදහම් රසය පතා උන්වහන්සේ නිස්සරණ සුවයෙන් යුතුව වැඩ සිටි මහා රූස්ස ගස් වදුලෙන් සෙවන වූ මීත්‍රිගල මහ අරණ වෙත ගිය අප හැම කෙනෙකුටම හැම විටම පිරිනමා අහවර නොවන තම දහම් සරණියෙන් දහම් මී පොවනසේ දෙසූ බණ වුවදෙස් මේ බුද්ධෝත්පාද කාලයේදීම සසර දුකින් එතරවනු රිසි වන්නෙකුට දිරියක් සවියක් වූ බවට අනුමානයක් නැත. අපට දැන් මේ දිවියෙහි එකම සරණ බුදුන් වහන්සේම වනසේක බුදු රුවනම වනසේක බුදුන් වහන්සේ දෙසුම් සදහම්ම වනසේක සදහම් රුවනම වනසේක බුදුන් වහන්සේ ගත් මග ගෙන මගපද නෙලාගත් භික්‍ෂූන් වහන්සේම වනසේක සඟරුවනම වනසේක එසේ සරණට සිටි තෙරුවනෙහි ජීවමාන සඟරුවනසේ අපට දිස් වූයේ ලොකු හාමුදුරුවන් වහන්සේය. උන්වහන්සේ අපවත් වූ බව දැන් හැමතැන පතල කරුණක් වුවද උන්වහන්සේ අපට හැමදා ජීවමානයයි සලකමු. උන්වහන්සේ තම සසර ගමන කෙළවර කර පිරිනිවන් පානාතෙක්ම ජීවමානයයි සලකමු. උන්වහන්සේ දුන් බණ උවදෙස් අපට සසර දුක් ගොහොරුවෙන් නැගී සිරින්නට අත්වැලක් වනු ඇත. මේ ගෙවී ගෙවී යන මිනිස් දිවියෙහි අප ලබා ඇති සත් වාසනා මහිමයෙන් උපරීම පල නෙළුමට අප ඇස් ඇරවා දුන් ලොකු හාමුදුරුවන් වහන්සේ ජීවමානසේ සලකා පසඟ පිහිටුවා වන්දනා කරමු. මෙසේ යළි යළිත් වන්දනා කරමු. බුදුන් වහන්සේ දෙසා වදාළ ප්‍රතිපදාව මනාකොට පිළිපැදී හෙයින් වන්දනා කරමු. බුදුන් වහන්සේ දෙසා වදාළ ප්‍රතිපදාව ඍජුකොට පිළිපැදී හෙයින් වන්දනා කරමු. බුදුන් වහන්සේ දෙසා වදාළ ප්‍රතිපදාව නිවන් අරමුණු කොට පිළිපැදී හෙයින් වන්දනා කරමු. බුදුන් වහන්සේ දෙසා වදාළ ප්‍රතිපදාව පූජනීය කොට පිළිපැදී හෙයින් වන්දනා කරමු. යදුන් සියදහස් ගණන් දුර සිට අවුත් සිව්පසෙන් පූජා සත්කාර කරන්නට සුදුසු වූ සීලාදී ගුණ සම්පන්න වූ හේයින් වන්දනා කරමු. හිතවතුනට නෑයනට මැති ඇමතිවරුන්ට රජුන්ට හෝ වෙනත් ගරු කටයුතුන්ට සූදානම් කළ නොඅඩු සපිරි සත්කාර ඔවුන්ට නොදී ඔබ වහන්සේට පිදීමට තරම් වූ සුදුසු හේයින් වන්දනා කරන්නෙමු. මෙලොව පරලොව පින්ඵල අදහාගෙන පිරිනමනු ලැබුවා වූ දානය පිළිගැනීමට තරම් සුදුසු වූ හේයින් වන්දනා කරමු. දොහොත් හිස්මුදුනේ කොට තබා නමස්කාර කිරීමට තරම් සුදුසු වූ හේයින් වන්දනා කරමු. සියලු ලෝක සත්වයාටම කුසල් වපුරා පින්ඵල නෙලා ගැනීමට ඇත්තා වූ උතුම්ම පින්කතක් වූ බැවින් වන්දනා කරමු. මාහිමි දිනපොතෙන් මේ සිරුර දුක් ගොඩක්ව තිබියදීත් එය සුබාදී වශයෙන් ගැන ප්‍රමාදෙහි යෙදෙන්නෝ ලොව මහා මෝඩයෝ නොවේද? 1962 මාර්තු 12 දිනෙන්